පින්නතුනි මේ ජානුස්කෝණි සූත්‍රයෙන් සඳහන් වන්නේ වරක් ජානුස්කෝණි කියන බ්‍රාහ්මණේ බුදුහාමුදුර වෙත ඇවිල්ලා උන්වහන්සේට ප්‍රකාශයක් කළා. අහන්හි බොහෝ ගෞතම ඒවන් වාදී ඒවන් දිට්ඨි නක්ඛියෝසෝ මරණ ධම්මෝ අමානෝ නභායති නසංසා සංආපජ්ජති මරණස්ස. භාග්‍යවතුන් වහන්සේ මට මෙන්න මෙවැනි සිතවිල්ලක් මගේ හිතේ තියෙනවා. මෙවැනි අදහසක් මට තියෙනවා, මෙවැනි දෘෂ්ටියක් මට තියෙනවා. මොකන්ද දෘෂ්ටිය? මරණ ධර්මයේ ස්වභාව කොට ඇති සත්‍යයක ලෝකේ ඉන්නවා නම් එවැනි අතුරින් නභායති නසංසාන ආපජ්ජති මරණස්ස නැති. මරණයේ ස්වභාව කොට ඇති පිරිස අතරින් යම් කෙනෙක් බියටපත් නොවනවා නම්, මරණය අභියස බියටපත් නොවනවා නම්, ඒ වගේම මරණය තුළින් සංත්‍රාසයටපත් නොවනවා නම් එවැනි කෙනෙක් ලෝකේ නැහැ කියලා. මේ බ්‍රාහ්මණය කියනවා මේ ලෝකේ ඉපදෙච්ච සත්‍යයන් මරණයේ ස්වභාව කොට ඇති සත්‍යයන්. මරණයේ ස්වභාව කොට ඇති සත්‍යයන්ගෙන් යම් කෙනෙක් මරණාසන්න මොහොත වන විට බියට ඇති ගැනීමට පත් නොවෙනවා නම් එවැනි කෙනෙක් නැහැ කියලා. කෙටියෙන් කියනවා නම් ඔහු කියනවා මරණයට පස්සෙන් හැම දිනම මරණාසන්න මොහොතේහි බියට ඇති ගැනීමට පත් වෙනවායි කියලා. මේ පින්නතුනි අදහස සම්බන්ධයෙන් දැන් මේ බ්‍රාහ්මණය කියන්නේ මරණාසන්න වෙච්ච හැම දිනම මේ යන ආසන්න මොහොතේ බියට ඇති ගැනීමට පත් වෙනවායි කියලා. මේක තමයි ජානස්කෝණි බ්‍රාහ්මණයාගේ අදහස. මේ අත්ංගය අදහස සම්බන්ධයෙන් ගන්න. අවබෝධ කරගෙන තිබුණොත් එහෙම වෙන්නේ නැහැනේ. බොහොම හොඳයි. ඊට සමාන උත්තරයක් තමයි බුදුහාමුදුරුවෝ දෙන්නේ. දැන් මොහු කියන්නේ හැම දිනෙකම මරණයට පත්වන හැම දිනෙකම බියට සැටි ගැනීමට පත්වනවායි කියලා. නමුත් බුදුහාමුදුරුවෝ ඒක ඒ ලෙසම පිළිගත්තේ නැහැ. බුදුහාමුදුරුවෝ දේශනා කරනවා මරණයට පත්වන සමහර ඇත්තන් යෝ බ්‍රාහ්මණ ඒකච්චේ කාමී ස්වාවීත රාගෝ අවිගති ඡන්දෝ ආදී වශයෙන් සඳහන් කරනවා. යම් කෙනෙක් කාම වස්තුන් පිළිබඳව ඔහුගේ තියෙන ආශාව දුරු නොකරා නම් අන්න එවැනි ලක්ෂණ වලින් යුක්ත අය මරණාසන්න මොහොතේ බියට සැටි ගැනීමට පත් වෙනවා. එතකොට සමහර අය බියට සැටි ගැනීමට පත් වෙනවා, සමහර අය එහෙම බියට සැටි ගැනීමට පත් වෙන්නේ නැහැ කියන එක බුදුහාමුදුරන්ගෙන් අදහස්. එතකොට ඥානස්සෝනි බ්‍රාහ්මණය කියනවා මරණාසන්න මොහොතේ හැම දිනෙකම බියට සැටි ගැනීමට පත් වෙනවා. ඒකද බුදුහාමුදුරෝ කියනවා සමහර අය බියට පත් වෙනවා, සමහර අය එහෙම බියට පත් වෙන්නේ නැහැ කියන. ඊට පස්සේ බුදුහාමුදුරෝ විස්තර කරන කුද්දලයන් හතර දිනක් පිළිබඳව බියට පත් වෙන අය ගැන. එයින් පළවෙනි කෙනා තමයි යම් කෙනෙක් කාම වස්තුන් පිළිබඳව, ඒ කියන්නේ තමා කැමති වෙන දේවල් පිළිබඳව, නැත්නම් අත්හන්නාසාදී පංචේන්ද්‍රියන් පිනවීමට හේතු වන දේවල් පිළිබඳව ආශාව, ඇල්ම, රාගය, තෘෂ්ණාව පහ නොකළා නම් ඒ පිළිබඳව දැඩි ආශාවෙන් නම් මේ යන්නේ අන්න එවැනි කෙනා අවසාන මොහොතේ ලෙඩ දුක් වලට පත්වෙන අවස්ථාවේදී, දැඩි කායික පීඩාවෙන් දෙහසට පත්වලා ඉන අවස්ථාවේදී ඔහුට මොකද වෙන්නේ? ඔහු බියට සැටි ගැනීමට පත් වෙනවා. සෝ සෝජති කිලමති පරිදේවති උරස්සහලින් කන්දති සම්මෝහං ආපජ්ජති ආදී වශයෙන් ධර්මයේ විස්තර වෙනවා. ශෝකයට පත් වෙනවා, ක්ලාන්ත වෙනවා, ඒ වගේම වෙහෙසට පත් වෙනවා, ඒ වගේම සමාගයේ බඩට ලේට දසා ගන්නවා, ඇඟට ගහ ගන්නවා, ඇතැම්මයි හිතට ගහ ගන්නවා. ඒ විතරක් නෙවෙයි සම්මෝහං ආපජ්ජති මුලාවට පත් වෙනවා, සිහි මුලා වෙනවා. කෙටියෙන් කියනවා නම් පින්නතුනි මරණාසන්න මොහොත වන විට තමා ආශා කරන හුවා දේවල් පිළිබඳව ආශා කරනවා නම්, දූ දරුවන් පිළිබඳව, ඥාතීන් පිළිබඳව, දේපළ පිළිබඳව, තමාගේ හේතරාජ්‍ය පිළිබඳව දැඩි ආශාවෙන් කෙනෙක් නී යනවනම් මරණාසන්න මොහොත වෙන විට පින්නතුනි වා කලබලයට පත් වෙනවා මියයි. කෑ ගහනවා, හඬනවා, වැළපෙනවා, හිත කපුවට ගහගන්නවා. මේ ලොකු මහන්සියක් දරනවා මේ අවසාන මොහොතේ උස්ම ටික අරගෙන ගිහින්. මෙන්න මේ අය තමයි බයට පත් වෙන්නේ. මේ අය තමයි සංකාපයට පත්වන්නේ. එතකොට මරණාසන්න මොහොතේ බියට සංකාපයට පත්වන අය අතරින් කවුද පළවෙනි කෙනා? කාමවස්තුන් පිළිබඳව නැත්නම් තමා වැඩිපුර දේවල් වලට වැඩිපුර ආශා කරන නම් සමහර අය දරුවන්ට ආශා කරනවා. සමහර අය වයසට ගියාට පස්සේ මුණුබුරු මිනිබිරියන්ට ආශා කරනවා. එතනම් මිට මරණාසන්න මොහොතේ ළමයිට නම් කියලා කතා කරනවා. ඒ ළමයි බදා ගන්න පෙළක් අය. කෙනෙකුට හිතෙන්න පුළුවන් මේක ආදරෙන් කරන දෙයක් කියලා. නමුත් වෙනතුනි ආදරෙන් කියලා අපිට පෙන්වන්නට මේ දැඩි රාගය මේ යන්නේ. දැඩි ලෝභයේ තෘෂ්ණාව මේ යන්නේ. මෙහෙම මේ යන සමහර ඇතන් විට මිය ගිහිල්ලා ඇතන් විට දුගතිගාමී තැන්වල ඉපදිලා ඇතන් විට ජීවත් වෙමින් ඉන්න අයට ආවේශ වෙලා නොයෙක් විදිහේ කරදර හිංසා කරනවා. මේ ආසාවෙන් මිය යන අය. ඒ විතරක් නෙමෙයි සමහර අය තමගේ ඉඩමට තමගේ නිවසට බොහෝම ආසාවෙන් මිය යනවා. මරණාසන්න මොහොතේ මේ ගෙදරින් නික්මලා යනකොට සමහර දුගෙයින් බොහෝම වෙහෙසටපත් වෙනවා. ඒවට දැඩි ආසාවෙන් මිය යනවා. ඇතැම් විට හිතෙන් හිතනවා මට නැවත මේ ගෙදරට එන්න නැත්නම් හොඳයි කියලා දැඩි ආශාවෙන් මිය යනවා. එහෙම ගියොත් මොකද වෙන්නේ? එවැනි දැඩි ආශාවෙන් තමන්ගේ නිවස ගැන, ඊටම ගැන, දරුවෝ ගැන ආශාවෙන් මිය ගියොත් මොකද වෙන්නේ? ඒ ගෙදරට මෙනවා. ඒ ගෙදරම තමයි ඉපදෙන්නේ. හැබැයි කොහොමද ඉපදෙන්නේ? මිනිස්යන් වෙලාද? මිනිස්යන් වෙලා නෙවෙයි ඉපදෙන්නේ. බොහෝ විට දුගතිගාමී අමනුෂ්‍යයන් ඉපදෙන්නේ. එතනම අය බොහොම පින්දහම් කළ දූ දරුවන් එක පින්දහම් කළ ප්‍රාර්ථනා කරන මේ දරුවා මට සසරෙදි ලැබේවා කියලා. ඒ අය තමයි සුගතිගාමීව මුණ ගැහෙනවා. නමුත් දැඩි ආශාවෙන් මිය ගියොතින් ගෙදර දොරට දරුවන්ට ඒ අයටවත් නිවී තනසිල්ල ජීවත් වෙන්න බැරි වෙනවා අන්තිමට මරණයෙන් පස්සේ. ඒ නිසා පින්තුනි මරණයට පත් වෙන අවස්ථාවේදී සියට සංසාරයට පත් වෙන පළවෙනි කාරණිය තමයි මොකද්ද? තමා ආශා කරන වස්තුකාමයන් පිළිබඳව, හේතකාමයන් පිළිබඳව නැත්නම් අස්හන්න ආසාදීන් ගිරිය පිනවන දේ පිළිබඳව දැඩි ආශාවෙන් ඉඳලා මිය යන අය. ඒ අය අවසාන මොහොතේ ලෙඩ දුකකට පත් වුණාම මරණාසන්න මොහොතේ දැඩි වෙහෙසටපත් වෙලා දුකට සංතාපයට සෝකයට පත් වෙනව විතරක් නෙවෙයි මරණයෙන් පස්සේ අය දුගතිගාමී වෙනව ඇතැම් විට. ඔන්න පළවෙනි කණ්ඩායම. දෙවෙනි කෙනා තමයි කොහොමද මේ කෙනා බාහිර දේවල් පිළිබඳව ආසන්නේ? නමුත් තමන්ගේ ශරීරය ගැන ලොකු ආශාවකින් මියන. අපිට පින්නතේ ලෝකයේ තියෙන අපි ආශා කරන දේවල් අතරින් ප්‍රධානම දෙයක් තමයි අපේ ශරීරය. විශේෂයෙන් අපේ ශරීරයේ නිරෝගීව යෝන් වයසින් ඉන්න කාලේ අපි අපේ ශරීරයට මුගක් ආශා කරනවා නේද? කණ්ණාඩිය ළඟට මුගක් වාර ගණක් යන දවසරමි නිතරම කොණ්ඩේ පීරනවා. කණ්ණාඩිය ළඟට ගිහින් එක එක පැටි වලට හැරි හැරි අපි හිනා වෙනවා නේද? කණ්ණාඩියත් එක්ක අපි ශරීරයට මුගක් ආශා කරනවා. මෙන්න මේ ආශාවක් පින්නතුනි දැඩියොම තිවිච්ච කෙනා මරණාසන්න මොහොතේ මේ ශරීරය අත්හැරලා යන අවස්ථාවේදී ලොකු සංවේගයකට පත් වෙනවා. මෙච්චර තම කාලය ගත කළා, මෙච්චර ලස්සන කරපු, මෙච්චර හැඩවැඩ දාලා අඳෝරු, මෙච්චර ආහාර පාන ආදී දේලා තම කාලය කැප කරපු මේ ශරීරයෙන් තමන්ට වෙන් වෙලා යන්න සිද වෙනවායි කියන කරුණ මත අවසාන මොහොතේ රෝගී තත්ත්වයට පත් වෙන අවස්ථාවේදී බොහෝ සෙයින් දුකට සංතාපයට පත් වෙනවා. මෙන්න මෙවිනේ කෙනෙක් සින්නසනේ බියට පත් වෙන අය සංතාපයට පත් වෙන අය. එනිසා පළවෙනි කණ්ඩායම තමයි කාම වස්තුන් පිළිබඳ වාසාවෙන් මිය යන අය. දෙවෙනි කණ්ඩායම තමයි ශරීරයේ තමන්ගේ ශරීරයේ පිළිබඳව දැඩි ආශාවෙන් තෘෂ්ණාවෙන් මිය යන අය. මේකත් හොඳ දෙයක් නෙවෙයි. තුන්වෙනි කාරණය තමයි පින්නතුනි කතපාපෝ, කතලුද්දෝ, අකත කල්යාණෝ ආදී වශයෙන් සඳහන් කරනවා. යම් කෙනෙකුට ජීවත් වෙන කාලයේදී කුසල් දහම් කරන්න බැරි වුණා නම්, හොඳ දේවල් කරන අතපස් වුණා නම් ඒ වගේම සමාජයකින් ජීවිතේ වැඩිපුර අකුසල දහම් වැරදි දේවල් සිදුනා නම් මෙන්න මෙවැනි අය ජීවිතය අවසාන මොහොතෙහි ලෙඩ වෙලා එක්තැන් වෙලින් අවස්ථාවේදී බොහෝ විට සම්පාඩපත් වෙනවා. ඇතැම් විට අකුසල සිදු වෙච්ච අය දින ගණනක් සති ගණනක් ඇතැම් විට මාස අවුරුදු ගණන් එක තැන දුක් විඳිනවා. ඒ ගැන මෑත කාලේ පරීක්ෂණ කළා තියෙනවා. එක්තරා මහාචාර්යවරේ සමාජ විද්‍යා පිළිබඳ මහාචාර්යවරෙක් හිටියා. නොයෙක් විදිහ අකුසල දහම් කරපු රාශියක් පිළිස තෝරාගෙන ඒ ගැන අවුරුදු ගානක පරීක්ෂණයක් කළා. ඒගේ අවසාන ජීවිතයේ කාලෙදී සිදුවන ක්‍රියාවලිය ගැන පරීක්ෂණයක් කළා. එතුමා ග්‍රන්ථයක් කියලා තියෙනවා අනතුරුව. සනනාතරණයේ බොහෝ දින අන්තිම කාලයක් ඇමෙත සත්ව ඝාතනය කරපු අය ඒ සත්ව ඝාතනය කළා වගේම කෑ ගහලා තමයි මේ යන්නේ. දවසක් දෙකක් නෙවෙයි. ඇතැම් විට වසර ගානක් ඒ සත්තු වගේ කෑ ගහලා ඇවිදලා ඒ වගේ ඉරියව් සිදු කළා තමයි මේ යන්නේ. එනිසා සමහර අය මරණයට පත් වෙන සමහර අය බයට සංතරාපයට පත් වෙන හේතුවක් තමයි සමාධියකින් අකුසල දහම් සිදුවීම සහ කුසල දහම් කර ගැනීමට අතපසු වීම පිළිබඳව කල්පනා කිරීම. මොන තුන්වෙනි කණ්ඩායම හතරවෙනි කණ්ඩායම තමයි සමහර අය ඉන්නෝ පින්නතුනේ පුණජ පරම් බ්‍රාහ්මණ ඉදේ කච්චෝ කංකී හෝති වේචිකිච්චේ අනිෂ්ඨංගතෝ සද්ධර්මයේ කියලා සඳහන් කරනවා. සද්ධර්මයේ පිළිබඳව සැක සංකා තියෙනවනම් බුදුහාමුදුරුවෝ පිළිබඳව සැක සංකා තියෙනවනම් සද්ධර්මයේ පිළිබඳව නිස්සාවකට ස්ථාවරත්වයකට පත් වෙන්න බැරි වුණා නම් කෙනෙකුට අන්න එවිනෙ කෙනා පින්නතුන අවසාන මොහොතේ විචිත්ත භාවයට පත් වෙනවා. ඇතැම් විට සමහර අය ජීවිත කාලයක් මුළුල්ලේ බණ අසුවා ඉන්නවා. බණ ඇහුවට ඔහුගේ ඍජුව ස්ථාවර ආකල්පයක් ධර්මයගෙන නැහැ. ධර්මයගෙන සැකයි ඔහුට. බුදුහාමුදුරු ගැන සැකයි. ධර්මයේ පිළිබඳව ස්ථිර විශ්වාසයක් ඔහුට නැහැ. අන්න එවිනෙ අය පින්නතුනි ජීවිත අවසාන මොහොතේ ලෙඩ දුක් නැති ලෙක්ෂන් වලින් අවස්ථාවේදී බියට සංකාසිත පත් වෙනවා. මෙන්න මේකත් පින්නතුනි ඉතාම අභාග්‍ය සම්පන්න අවස්ථාවක්. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ඇතැම් අය මරණාසන්න මොහොතේ මරණ ධර්මයේ ස්වභාව කොටේ සමාන සත්‍යයන් මේ මරණාසන්න මොහොතේ දුකට සංසාරයේද ශෝක කිරීමට වැළපීමට පරිදේ වෙන්නේ හේතු වන්නේ කුමක්ද? එක්ක පංචකාමයන් පිළිබඳව තියෙන දැඩි ආසාව, නැත්නම් සමාගයේ ශරීරයේ පිළිබඳව තියෙන දැඩි ආසාව, නැත්නම් සමන්ත කරන්න බැරි වෙච්ච කුසල දහම් සහ සමාගය තීසිත වෙච්ච වැරදි අඩුපාඩුකම් පාප ධර්ම අකුසල දහම් පිළිබඳව සීකිරීම, නැත්නම් බුදුහාමුදුරුව කෙරෙහි ධර්මය කෙරෙහි ස්ථාවර විශ්වාසය නිසක භාවයක් ඇති කර ගැනීමට බැරි වීම. මෙතන සඳහන් කරන මේ පුද්ගලයන් හතර දෙනාම ජීවිත අවසාන කාලයේ ලෙඩ දුක් වලට පත් වෙලා ඉන්නවා කියලා. මේක සාමාන්‍ය ලක්ෂණයක් නේ කියන්නේ. ඒකට හේතුව තමයි මරණයට පත් වෙන එකකින් වැඩිපුර පිරිසක් වෙනතුනේ ජීවිත අවසාන කාලේ රෝගී තත්ත්වයට පත් වෙනවා. ඒ රෝගී වුණාට පස්සේ තමයි අතීතයේ හුඟාස් දෙහි පත් වෙනවා. ඇතැම් විට හොඳට නිරෝගී සම්පත් තියෙන කාලේ ඕන දෙයක් කරන්න පුළුවන් කියලා අපි හිතාගෙන ඉන්නවා. හැමදේම කරනවා. කිසිම දෙයකට බය නැහැ, කාටවත් බය නැහැ කියලා බොහොම අභිමානින් ඉන්නවා. ඇතැම් විට ඉහළ අධ්‍යාපනයක් තියෙන, හොඳ රැකියාවක් තියෙන, ඉහළ රැකියා කරන දරුවන් ඉන්න සමහරක් තමයි. ජීවිතයේ අවසාන කාලයේ අර කොච්චර සම්පත් තිබුණත් ශාරීරික වශයෙන් දුර්වල වෙනකොට, ලෙඩ දුක් වලට පත් වෙනකොට මානසිකව වැටෙනවා. සාමාන්‍ය අපි වගේ විතරක් නෙවෙයි පින්නතුනේ, ඇතැම් විට වෛද්‍යවරු සාමාන්‍ය වෛද්‍යවරු විතරක් නෙවෙයි වෛද්‍ය විද්‍යාවේ මහාචාර්යවරු අවසාන මොහොතේ දැඩි රෝගයන් වලට පත් වෙලා මානසික වශයෙන් පුදුම විදිහේ දුර්වලතාවයකට පත් වෙනවා, අසරණ වෙනවා. මෙන්න මේ අසරණ වෙච්ච මොහොතේ පින්නතුනේ කොච්චර දෝ දරුවෝ උගස්සා හිටියත්, කොයිතරම් තමන්ට ධනධාන්‍ය තිබුණත්, කොයිතරම් මහා මන්දිරයක තමා වාසය කළත් තමා අසරණ වෙනවා. මේ අසරණ භාවයෙන් සමාද නැගී සිටින්නට තියෙන එකම දේ තමයි කුමක්ද? සද්ධර්මය. මේ ආශාවෙන් සමාද නැගී සිටින්නට තියෙන එකම පිළිවෙත තමයි බුදුබණ කියලා කියන්නේ. මේ අකරණකාරයෙන් නැගී සිටින තියෙන එකම දේ තමයි තමා ශ්‍රවණය කරපු ධර්මයනුව තමාගේ ජීවිතය පවත්වා ගැනීම. එනිසා මෙන්න මේ අවස්ථා හතරේ ඉන්න පුද්ගලයන් ගැන සඳහන් කරන්න පින්නතුනි, ජීවිත අවසාන කාලයේ බොහෝම දුකට සන්තාපයට පත් වෙන අය. ඊළඟට කියනවා සමහර අය ඉන්නම හිම මරණාසන්න මොහොතේ දියට සැටි ගැනීමට පත් නොවන අය. අර කියපු කරුණවල මිනිස් පැත්ත. යම් කෙනෙක් ජීවත් වෙන කාලයේදී කම්සප කෙරෙහි දැඩි ආශාවක් තිබුණනම්, වීතරාගී වෙヒතියනම්, රාගය අදහස් හැකිතා අඩු කරගෙන හිටියනම්, තෘෂ්ණාව අඩු කරගෙන හිටියනම්, ඒ වගේම කම්සප කෙරෙහි ආශාව අඩු කරගෙන හිටියනම්, අන්න එවැනි කෙනා මරණාසන්න මොහොතේ ලෙඩ දුක්වලට පත් වුණත්, ඇතැම් විට මාස ගණන් අවුරුදු ගණන් එක තැන එක්කම වෙලා ඉන්නට පුළුවන්. නමස්කාර බාහිර දේවල් පිළිබඳව තියෙන ආශාව ඇල්මන බැඳීම අඩු නිසා ඒ තැනැත්තාට ලොකු බයක් නැහැ, ලොකු සංවේගයක් නැහැ. ඒ තමා අයිති කම්සකෝලෙන් ඈත්වල යනකොට ඉඩකඩම් වලින් දුව දරුවන්ගෙන් ගේ දොර වලින් වෙන් වෙලා යනට සිද්ධ වෙනකොට තමා දන්නවා තමාට මේවට එච්චර ඇලීමක් නැහැ කියලා. ඒ නිසා ඕනෑම මොහොතක ඒ දේවල් වලින් අයින් වෙලා යනට තමා සූදානම් වෙන්නේ. එවැනි කෙනාට පින්නතුනේ බියක් හටගන්නේ නැහැ මරණය ගැන. එවැනි කෙනාට සන්ත්‍රාසයක් හටගන්නේ නැහැ. එවැනි කෙනා මරණයෙන් පස්සේ පින්නතුනි සුභතිගාමි වෙනව බොහෝ විට. ඒ නිසා මරණය අභියස බියන වෙන පුද්ගලයන් අතරින් පළවෙනි කෙනා තමයි අස්සන්නා සාදේන්ද්‍රිය පිනවන රූප ශබ්ද ගන්ධ ආදී අරමුණු පිළිබඳව නැත්නම් පංචකාම සම්පත් පිළිබඳව විරාගීව වාසය කිරීම. පින්නතුනි අපි අස්සන්නා සාදේන්ද්‍රිය වලින් නොයෙක් දේවල් ආසා කරනවා. අපි රූප වලට ආසා කරනවා, ශබ්ද වලට ආසා කරනවා, ගන්ධ සුවඳට ආසා කරනවා, ඒ වගේම රසයන් වලට ආසා කරනවා, ස්පර්ශ වලට ආසා කරනවා. මේ ආසා කරන දේවල් පින්නතුනි වෙනස් වීමේ ලක්ෂණයට පත් වෙනවා. බලන්න අපි ජීවිතේ අපේ ජීවිතේ විවිධ අවදිවල නොයෙක් දේවල් අපි ආසා කළා. කුඩා කාලේ අපි සෙල්ලම් බඩු වලට ආසා කළා. මේ පින්නතුන් නැතැම් විට වැඩිපුර මෙතන මෑණිවරු ඉන්නේ කුඩා කාලේ තැමිට බොණෙක් කන්ට ආසා කළා නේද කුඩා කාලේ. ඒ වගේම තව කලක් යනකොට ඉගෙන ගන්න ආසා කළා, පොත්පත් වලට ආසා කළා. තව කලක් යනකොට ඉහළ විභාග සමත් වෙන ආසා කළා. ඒ වගේම තව කලක දෙනැති රස්සාවට ආසා කළා. ඇතැම් විට මේ පින්නතුන් ගිහියන් හැටියට යුග ජීවිතයට පත් වෙන ආසා කළා. දූ දරුවන්ට ආසා කළා. දූ දරුවන් ලැබෙනකොට හුඟ සතුටු වුණා. ඒ දූ දරුවන් ලොකු වෙනකොට උස්මහත් වෙනකොට හරියට සතුටු වුණා. බලන්න පින්නතුනි අද කල්පනා කරලා බලන්න ඒ වින්ද සතුට. ඒ වින්ද සතුට අද කොහොමද කියලා. අර කුඩා කාලේ අපි ආසා කරපු සෙල්ලම් බඩු ටික අද කොහේද? අද මහ පොළොවේ පස් වෙලා ගිහිල්ලා ඒව නේද? ඒ වගේම කාලෙකදී අපි දරුවන් ගැන ලොකු ආසාවක් හැඳීමක් ආසාවක් තිබුණා. දරුවෝ ලැබෙනකොට මේ මහා පොළොවම ලැබුණ ලෝකයක් රටක් රාජ්‍යයක් ලැබුණා වගේ ඇතැමිට මේ පින්නතුන් ආසා කළා. බොහොම සතුටු වුණා. අද ඒ සතුට කොච්චර වෙනස් වෙලා ගිහිල්ලද? මෙන්න මේ වගේ පින්නතුන් ජීවිතේ විවිධ අවදිවල අපි රූපයට අපි කොච්චර ආසා කළාද? විවිධ අවදිවල ලස්සන රූප පින්තූර අපි ගත්ත නේද? ඒ අවදිවල අපි රූපය ගැන අපි ආසා කළ පින්තූර ගත්තද පින්තූර වලට නම් ආසා කරනවා. නමුත් ඒ තත්ත්වය අද අපට වෙනස් වෙලා. මෙන්න මේ හැටියට පින්නතුනි අපි කලින් කල ජීවිතේ නොයෙක් දේවල් ආසා කරනවා. ඒ ආසා කරන දේවල් වල ස්වභාවය තමයි කලින් පාටේ ආසා වෙනස් වෙනවා. හැමදාම එක වගේ නෑ. කුඩා කාලේ අපි බොණික්කන්ට ආසා කළා. අද මේ පින්නතුන බොණික්කෙක් දුන්නට එහෙම ආසාවක් නෑ. කුඩා කාලේ අපි සෙල්ලම් කරන සෙල්ලම්ගේ වලට ආසා කළා. අද අපි ඒවට ආසා නෑ. මේ වගේ පින්නතුනි ආසාවේ ස්වභාවය තමයි කලින් පාටේ එක වෙනස් වෙනවා. හැමදාම එක වගේ මේ ආසාව නෑ. ඒ වගේම බාහිර පරිසරය තියෙන නොඑක් වෙනස් වීම මත මේ ආසාව වෙනස් වෙනවා. ඇතැම් විට අපි කෙනෙකුට ගිහින් හැටියට මේ පින්නතුන් ස්වාමි භාර්යාවන්ට දූ දරුවන්ට ආසා කළා නම් ඒ ඇත්තන් වෙනස් වෙනකොට ඒ ඇත්තන් තමා කැමති විදිහට නොපවතිනකොට ඒ තියෙන ආසාව නැති වුණා. ඇතැම් විට අපි නොඑක් රටවලට යන්න ආසා කරනවා. නමුත් ඒ රටවලට ස්වාභාවික උපන්දර වෙනකොට දැන් මෑත කාලේ ඕස්ට්‍රේලියාවට නොඑක් විදිය ස්වාභාවික උපන්තරාව ගම්මතුරාව. එතකොට ඕස්ට්‍රේලියාවට යන්න තියෙන ආසාව නැති වෙනවා. කලක් අපි ජපානයේ යන මුගා ආසා කළා සිහින ලෝකෙක හිටිය සමහරක් තැන් ජපානයේ කියලා කිව්වහම. නමුත් අද ජපානයට යන බොහෝ දෙනෙක් කැමති නැහැ. ඒ වගේම පිළිතුරු සමහර වෙනස් රටවල් ගැනත් එහෙමයි. අද අපට තියෙන ආසාව නොයෙක් විදිහේ හේතුන් මත වෙනස් වෙනවා. අන්තිමටම තියෙන සතුට කියන දේ තුරවන තමයි අභ්‍යන්තරේ. අපි හිතාගෙන ඉන්න ලෝකයේ අලුත් රටවලට ගියාම අලුත් බඩු භාණ්ඩ පරිහරණය කරාම අපට සතුට වැඩි වෙනවයි කියලා. ඒක වැඩි වෙන ස්වභාවයකුත් තියෙනව නැත්නම් නමුත් ඒක ඉතාම ටික කලක් කලයි තියෙන එක වෙනස් වෙනවා ඒ ආසාව. ආශාව කියන එක මොහොතින් මොහොත තැනින් තැනට විසෙන් වෙනවා. ඒ නිසා හැබැයි සතුටක් අපි අපේක්ෂා කරනවා නම් පිනතුනේ බාහිර රට රාජ්‍ය හොයාගෙන ගියාට නෙවෙයි සතුට තියෙන්නේ. සතුට කොහෙද තියෙන්නේ? තමන්ගේ අභ්‍යන්තරේ තමන්ගේ මනසේ තියෙන්නේ. තමන් ගහක් ගලක් යට හිටියත් තමා මානසිකව තෘප්තිමත් නම් ඉන්නේ. අපේ සද්ධර්මයන් සමග නම් ඉන්නේ. දහම අපේ ජීවිතයට සම්බන්ධ කරගත්ත නම් එවැනි කෙනා තමයි සිනතුන් ලෝකේ සතුටින්ම ඉන්න කෙනා වෙන්නේ. එනිසා යම් කෙනෙක් කාම වස්තුන් පිළිබඳ වාසනාව අඩු කරගත්ත නම් ඒ කෙනා මරණාසන්න මොහොතේ බියට කැටි ගැනීමට පත් වෙන්නේ නැහැ. සතුටෙන් සැනසීමෙන් මරණය අභියස මරණයට මුහුණ දෙනවා. දෙවෙනි කාරණය තමයි යම් කෙනෙක් තමන්ගේ ශරීරය ගැන තියෙන ආශාව තෘෂ්ණාව අඩු කරගත්ත නම් අන්න එවැනි කෙනත් මරණාසන්න මොහොතේ ළඩ වෙන අයිස්යන් වලින් හිටියත් දුකට සංසාපයට පත් වෙන්නේ නැහැ. බියට සංසාරයට පත් වෙන්නේ නැහැ. මෙන්න මේකත් අපි අවබෝධ කරගත යුතු දෙයක්. අපේ ශරීරය කියලා කියන්නේ පින්නතුනි අපට කර්මානුකූලව ලැබිච්ච දෙයක් මේක. මුල්ම අවස්ථාවේදී මවකගේ කුසේ කලලයේ මුලින් ඇති වෙනවා. දෙමෝපියන්ගේ එකතු වීමෙන් මේ කලලයේ මුල් අවස්ථාවේදී හිත නැහැ. දින 30ක් 60ක් දින 10ක් විතර කාලයක් ගියාට පස්සේ තමයි මේ කලලයට විඥානයක් සම්බන්ධ වෙන්නේ. කර්මානුකූල විඥානයක් එන්නේ. ඒ විඥානීය කර්මානුකූලව ඒ කලලයට සම්බන්ධ වුණාට පස්සේ මේ කලලය මගේ කරගන්න සමගේ කරගන්නවා. එහෙම වෙච්ච මේ කලලිය ටිකෙන් ටික අර ආහාරවල සංවර්ධනයේ ඒ වගේම විඥානීය සම්බන්ධතාවය මත මේක ටිකෙන් ටික වර්ධනය වෙනවා. මව කුසදී මේක වර්ධනය වෙනවා. ඊට පස්සේ මව කුසෙන් ටික ටික බිහි වෙනවා. ඊට පස්සේ මේ ශරීරය දැන් මගේ කරගෙන තියෙනවා. යමක් හටගත්තනම් පින්නතුනේ ඒ හටගත්තු දේ ලක්ෂණය තමයි ඒක කලක් යනකොට වෙනස් වෙනවා, විරාපත් වෙනවා, ජරාවටපත් වෙනවා, අවසානයේ මරණයට නැත්නම් විනාශයටපත් වෙනවා. හටගත්තු ඕනම දෙයක සංකත දෙයක ලක්ෂණය මේකයි. දැන් ගහක් කොළක් ගත්තත් මේක ස්වභාවය තියෙනවා හැමෝම. අපේ ශරීරයත් මේ හටගත්තු සංකත දෙයක්. ඒ සංකත දෙයක ආදීනික ලක්ෂණය තමයි කලකදී වර්ධනය වෙනවා. කලකදී විරාපත් වෙලා විනාශය කරලා ළඟා වෙනවා. වෙනස් වීම හෝ ජරාව හෝ අනිත්‍යතාවය හෝ නෙවෙයි පින්නතුනි දුක කියලා කියන්නේ. දුක කියලා කියන්නේ මේ අනිත්‍ය දේ අපි නිත්‍යයි කියලා අල්ලගෙන ඉඳීම. දුක වෙන්නේ අසුභ දේ සුභයි කියලා හිතාගෙන සිටීම. දුක වෙන්නේ දුක් සහගත දේ සැපයි කියලා හිතාගෙන ඉඳීම. ඒ වගේම අනාත්ම දේ ආත්මයි කියලා හිතාගෙන සිටීම. අපි මේ ශරීරය මගේ කරගත්තට පස්සේ පින්නතුනේ අපි ඊළඟට හිතනවා මේ ශරීරය මං කැමති විදිහට තියෙන්න ඕන. මේක වයසට යන්න බෑ. මේක හැමදාම ලස්සනට තියෙන්න ඕන. මේක රෝගී වෙන්න බෑ කියලා අපි වැරදි ආකල්පයක් විපල්ලාසයක් ඇති කරගන්නවා. නමුත් එහෙම විපල්ලාසයක් ඇති කරගත්තත් නොගත්තත් මේ ශාරීරික ආවේනික වේක්ෂ ලක්ෂණය තමයි ටිකෙන් ටික වයසට ගිහිල්ලා දිරාපත් වෙලා මේ මහ පොළොව මත පතිත වීම. ජීවත් වෙන අපි හිතන්නේ මහ පොළොව අපටයි තියෙන්නේ කියලා. නමුත් පින්තුනි සැබෑලෙසම මොකද යථාර්ථය? මහ පොළොවටයි අපායි තියෙන්නේ. මහ පොළොවෙන් නැගිට අපි නැවත මහ පොළොව මතම අපි පතිත වෙනවා. මහ පොළොවේ මහ පොළොවට අයිති දෙයක් තමයි අපේ ශරීරය කියලා කියන්නේ. නමුත් ජීවත් වෙන බොහෝ දෙනා හිතන්නේ මහ පොළොව Tamanටයි තියෙන්නේ කියලා. ඒ නිසා නොඑක් විදිහේ අයිතිවාසිකම් කියමින් මේ මහ පොළොව වෙන් කරගෙන තමන්ගේ කියලා හිතාගෙන ඉන්නවා. මාරයා හිනාසෙනවා. හිනාසෙනවා මේ මහ පොළොව අයිතිකාරයව බෙදා ගන්නකොට. මේ සත්‍යයේ මුලාව දැකලා. මෙහෙම වෙනස් වෙන ශරීරයේ පින්නතුනි සමංගය කරගෙන අපි මේක වෙනස් වෙන්න එපා වෙනස් වෙනකොට තමා දුකටපත් වෙනවා. මොකද තමා අපේක්ෂා කරන්නේ තමා බලාපොරොත්තු වෙන්නේ මේ යථාර්ථය. බාහිර විද්‍යාවේත්‍රවලින් ජනමාධ්‍යයෙන් කලාවෙන් කියන මේ බොහෝ විද්‍යාන් වලින් අපට උගන්වන්නේ මේ ශරීරයේ සුභයි සැපයි ආත්මයි කියලා. නිත්‍යයි කියලා. අපි එහෙම හිතාගෙන ඉන්නවා. මේ යථාර්ථය වසන් කළා කියන ජනමාධ්‍යයෙන්. මොකද ජනමාධ්‍යයෙන් මේව වසන් කළ තියෙනකන් තමයි අපිට අපිව මුලා කරන්න පුළුවන්. ඊයගේ බඩු පාන ටික විකුණන්න පුළුවන් අපිව මුලා කළ තිබ්බ. යථාර්ථය අවබෝධ කළ දුන්නොත් දැනට වෙලඳන් වෙන බඩු පාන වලින් 60% විතරම වෙලඳන් කරගන්න බැරි වෙනවා. ඒ නිසා ඊය නිතරම අපි මුලා කරන්න උදේ ඉඳන් රැය වෙනකම් උත්සාහ කරනවා. ඒ අතර බණ ටිකක් දානවා, පිළිත් ජීවිත උදේට දානවා. දාලා තමයි අල්ලගන්නේ. බන පොඩකුත් කියන ඊට පස්සේ නම් ඔක්කොම ලෝභ දේශ මොහ වැඩි කරන විදිහේ වැඩ පිළිවෙලක් යන්නේ. ජීවිත යථාර්ථය අපෙන් වසන් කරනවා. නමුත් කිනොතිනේ බුදුදහම කියලා කියන්නේ අපට සැබෑ ලෙසම අපේ ජීවිත අවබෝධය ලබාගෙන දැක්ම. මේ දහමෙන් කරන්නේ අනිත්‍යදී අනිත්‍ය හැටියට පෙන්වීම. දුක්දී දුක් හැටියට පෙන්වීම. අසුභදී අසුභ හැටියට පෙන්වීම. අනාත්මදී අනාත්ම හැටියට පෙන්වීම. මේ යථාර්ථයේ පෙන්වනකොට තිනසින අපි දන්නවා මේ ශාරීරික සමාද පරිහරණය කළත් මේක ඉස්තිරම සමාන්ට ඉති දෙයක් නෙවෙයි. මේ සබහා දහමෙන් සමාගයේ කර්ම දායාදයක් වශයෙන් තමයි ලැබෙච්ච දෙයක්. ඒ ලැබෙච්ච දේ මොහොතක් පාසා වෙනස් වෙනවා. ඒ නිසා මේ ත්‍රාපත් වෙන ශාරීරිය තුලින් ත්‍රාපත් නොවන දෙයක් සමාජ ඉක්මනට එකතු කරගන්න. නමුත් මුලාවටපත් වෙච්ච අය උදේ ඉඳන් රැය වෙනකම් බලන්නේ ශාරීරිය ලස්සනට තියාගන්න විතරයි. ශරීරය ලස්සනට තියාගත්තට කමන්නේ. නමුත් මතක තියාගන්න තියෙනතුනි මේ ශරීරය අපි කොච්චර කැමති වුණත් අකමැති වුණත් වේගෙන් මේ ශරීරය දිරාපත් වෙමින් තියෙනවා. ඒ නිසා ශරීරයේ දිරාපත් වෙනවට වඩා වේගෙන් අපි ජීවිත අවබෝධය ලබා ගන්නට ඕන. මේ ශරීරයේ දිරාපත් වෙලා සමන්ත වාරු නැති වෙන තත්ත්වයට පත් වෙන කලින් අපි ධර්මයේ පිළිසරණක් ලබා ගන්නට ඕන. ධර්මයෙන් ප්‍රයෝජන ගන්නට ඕන අපි. එහෙම නැත්නම් අපි ඇඳට වැටුණොතින් එක්කන් වුණොතින් අපිට මේ දහමෙන් ප්‍රතිලාභ ලබා ගන්න තියෙන අවස්ථාවම නැහැරෙනවා. ඒ නිසා හැකිතාක් ඉක්මනින් ධර්ම අවබෝධය ලැබලා මේ ශරීරයේ වෙනස් වෙනකොට දුකට සංකාපයටපත් නොවන විදිහේ ස්ථාවර මනසක් ස්ථාවර අවබෝධයක් ලබා ගන්න අපි දැඩි වීර්යයෙන් කටයුතු කරන්න ඕන. තමන්ගේ ශරීරය ගැන විතරක් නෙවෙයි අර මුල් කාරණයේ සඳහන් කරපු ආකාරයට බාහිර කාම වස්තුන් පිළිබඳ වුණත් තමගේ දූ දරුවන් ඥාතීන් ඉඩකඩම් මේ හැමදේම වෙනස් වෙන ස්වභාවයකට දෙයක්. මේ හැමදේම දිරාපත් වෙන දේවල් කියන අවබෝධය අපිට තියෙනට ඕන. එහෙම අවබෝධය තියෙනවා නම් පින්නතුනේ බාහිර ලෝකයේ සියල්ලක්ම සමාට අහිමුණත් තමා මානසිකව නොවැටෙන විදිහේ ශක්තිය සමායිත කරගන්නවා. අන්න එවැනි කෙනා මරණාසන්න මොහොතේදී බියට පත් වෙන්නේ නැහැ. සංතාපයට පත් වෙන්නේ නැහැ. තුන්වෙනි කාරණය තමයි බියට කැටි ගැනීමට පත්ව වෙන තුන්වෙනි පුද්ගලයා තමයි ජීවත් වෙන කාලේ අකුසලයෙන් දුර වෙලා හිටියනම් ජීවිතේ වැඩිපුර කුසල දහම් කරගත්තනම් අන්න එවැනි කෙනා ජීවිත අවසාන කාලේ වයසට ගිහිල්ලා එක් ලෙඩ රෝග වලට පත් වෙන එක් සැමලින් අවස්ථාවේදී සමාකරපු පින්දහම් කුසල දහම් ගැන නිතර සිහි කරනවා. මා මේ වගේ සිල් ගත්තා, මා මේ වගේ බණ ඇහුවා, මා මේ වගේ ස්වාමීන් වහන්සේලට දාන මාන ආදී පූජා කළා, මා අසරණයට සැලකුවා, මා මගේ අසරණ දෙමව්පියන්ට සැලකුවා, අසනීප වෙලෙදී මගේ දෙමව්පියන්ට මම උපස්ථාන කළා, අසරණ රෝගීන්ට මම මෙහෙම සැලකුවා. මේ වගේ වාස් දේවල් සමන්ට මතක් කරගන්න කාරණා තියෙන ජීවිතයේ අන්තිම කාලේ. පින්නතුනි ජීවිතයේ එක්කන් වෙච්ච කාලයක තමන්ට ලොකු විරේක කාලයක් ලැබෙනවා. මේ විරේක කාලයේ තමන්ගේ අතීත ජීවිතයේ පිළිවඳව හරියට කටිගත කරපු දෙයක් වගේ හරියට වීඩියෝ ගත කරපු දෙයක් වගේ සියල්ලක්ම මතකෙට නැවත එනවා. අන්න ඒ අවස්ථාවේදී තමා කුසල් දහම් වැඩිපුර කරගෙන තිබුණා නම් අකුසල් දහම් වලින් තමා මිදලා දුර වෙලා හිටියේ නම් තමාට ඒ ගැන ලොකු සතුටක් ඇති වෙනවා. මේ පින්නතුන් දන්නවා දුටුගැම රජතුමා ගැන. මේ රටේ රජ කරපු රටේ එක්සේසත් කරපු මහරජ කෙනෙක් වෙන දුටුගැමුණු රජතුමා ජීවත් ඉන්න කාලේ කරපු පින්කම් ගැන පින් පොතක ලියලා තිබ්බා. මේ රජතුමා කරපු නොඑක් විදිහ අතිරිමත් පින්කම් තිබුණා. රුවන්වැලිසෑය ඉදිකලා, ලෝවාමා ප්‍රාසාදය ඉදිකලා, ඒ විතරක් නෙවෙයි මිරිසවැටිය ඉදිකලා, මේ වගේ මහා නිර්මාණ කරපු මේ රජතුමා සියලුම පින්කම් පින්පොතක ලියලා තිබුණා. ඒ පින්කම් අතුරින් රජකමාර සුවිශේෂී පින්කමක් අවසානයේ මතක් වුණේ. රජතුමා තමගේ මල්ලිත් සමග යුද්ධයට ගිහලා ඉති අවස්ථාවක රජතුමා කැලේ අතරමං වෙච්ච අවස්ථාවේදී ඉතාම දුෂ්කර විදිහේ අවස්ථාවක රජතුමා තමගේ ළඟට මෙච්ච බස් මුලෙන් කොටසක් ස්වාමීන් වහන්සේට පූජා කළ තන අනුභව කළේ. මේ රජතුමා කුඩා කාලයේ කුමාර අවදීම කොරොන්දුවක් වෙලා තිබුණා. තමා යම් සුදියක් අනුභව කරනවා නම් ස්වාමීන් වහන්සේට නොදී යමක් අනුභව කරන්නේ නැහැ කියලා. දැන් මේ රජතුමා කැලේ අතරමංගලේ ඉන්න අවස්ථාවේදී බස් මුලත් ඔහුගේ ළඟ තිබුණා. රජතුමාට කල්පනා වුණ මේ කොරොන්දුව, අනේ මට ආම්බුරු කෙනෙක් නැහැ නේද දානේ පූජා කරන්න කියලා කල්පනා කරනකොට මේක දැකපු රහතන් වහන්සේ කෙනෙක්ගේ ස්ථානයේ වැඩම කළා. රජතුමා බොහොම සතුටෙන් තමගේ බස් මුලෙන් කොටසක් ස්වාමීන් වහන්සේට පූජා කළා යන බව කළේ. මෙන්න මේ සිද්ධිය රජතුමාට අවසාන මොහොතේ මතකයට ආවා. අර රුවන්වැලිසෑය වැනි මහා නිර්මාණණයේ මතකයට ආවේ අර ඉතාම දුෂ්කර අවස්ථාවේ සිදුක රුපින්තම්. පින්න තුනන්නේ වගේ අපට ජීවිතයේ සදා නොමැකෙන මතක සටහන් සනිටුහන් වන විදිහේ පින්කම් අපි කරගන්නට ඕන. ධනය හුඟා තියෙන අවස්ථාවේදී පින්කම් කරන්න එක ලීසි. ඇතැමිට තමා දේලද්දක බඩගින්නෙන් ඉඳලා තමාට ඊළඟ වේලේදී ලැබෙන බත් මුල බත් වේල තමා නොකා වෙනත් කෙනෙකුට දෙන්න පුළුවන් නම් ඒකේ අනිසංසය වැඩි. ඒ නිසා අමාරුවෙන් දෙන දේ තමයි ඉතාම දුෂ්කරව දුප්පත් වෙන අවස්ථාවේදී දෙන දානේ අනිසංසය වැඩි. මොකද සමායක දෙන්නේ අමාරුය, බොහොම දුෂ්කරවයි දෙන්නේ. ඒ නිසා එවැනි පින්කම් සමාජ ජීවිතය මතක් කරනකොට මතක් කරගන්න පුළුවන් පින්කම් රැසක් සමාජයේ ජීවිත කාලය තුළ තියෙන්න ඕන. අන්න එවැනි පින්කම් කරපු අය පින්තුනේ ජීවිතයේ අවසාන මොහොතේ හුඟක් සතුටටපත් වෙනවා. අර කරපු පින්කම් මතක් කරගෙන තමා වන්දනා ගමන් ගියා නම්, ස්වාමීන් වහන්සේට දානමාන ආදී පූජා කරා නම්, කඨින පින්කම් වලට සහභාගී වෙලා තියෙනවා නම්, දායක ධර්මශාලා ආදී ඉදි කරන්න සම්මාදන් වෙලා තියෙනවා නම්, මහාන පින්කම් උපසම්බදා පින්කම් ආදියට දායකත්වය උසුලලා තියෙනවා නම්, මේ වගේ පින්කම් පින්නතුනේ සමාජ බලවත් කුසල හැටියට සමාජයේ මතකේ රැඳෙනවා. ඒ නිසා අවසාන මොහොතේදී දෙයට සංසාපිත පත් නොවි මේ අවස්ථාවෙන් සැනසීමෙන් මරණයට මුහුණ දෙන්න තියෙන තවත් එක පිළියමක් තමයි ජීවිත කාලය මුළුල්ලේ හැකිතා කුසල දාම් සිද්ධ කිරීම සහ අකුසලින් මිදීම. ඒක තුන්වෙනි කරුණ. හතරවෙනි කරුණ තමයි මරණාසන්න වෙන කෙනෙකුට මරණාසන්න මොහොතෙහි බිය සංකහතේ නැති කරගන්න තියෙන හතරවෙනි කරුණ තමයි බුදුහාමුදුරු කෙරෙහි සද්ධර්මය කෙරෙහි නොසෙල් වෙන ප්‍රසාදයක් ඇති කර ගැනීම, විචිකිච්ඡාවක් සැකයක් ඇති කර නොගැනීම. ඇතැම් අය පින්තුනි සිල් ගත්ත ඇතැමිට පන්සල්ලාවත් බුදුහාමුදුරු කෙරෙහි සමහර සැකයි, ධර්මයේ සාන්දෘෂ්ටිකත්වය පිළිබඳ සමහර සැකයි. නමුත් පින්තුනි මේ සද්ධර්මය කියලා කියන්නේ සාන්දෘෂ්ටික නැත්නම් මෙලවදීම සමාගේ ඇස් දෙකේ අභියසම ප්‍රතිඵල ලබන්න පුළුවන් දහමක් මේක. බුදුරජාණන් වහන්සේ කියලා කියන්නේ සැබෑලසම ලෝකේ ජීවත් වෙච්ච රාග ද්වේෂ මෝහ සංකරා දුරු කරපු සර්වතථඥාන යුක්ත ඡඩසාධාර ඥානයන්ගෙන් හෙබි උත්සමේ. උන්වහන්සේ තමයි අපේ ශාස්ත්‍රවරයා. බුදුහාමුදුරු කිරියේ බලවත් ශ්‍රද්ධාවක් නොසෙලෙන ප්‍රසාදය තමන්ගේ හිත යටි කරගන්න. අන්න ඒ කරුණත් වෙනතුනි තමන්ට ජීවිතයේ අවසාන මොහොතේදී බියට සංසාපයට පත් නොවේදී සතුටෙන් මරණයට මුහුණ දෙන්න තියෙන අවස්ථාව. එහෙනම් පින්තුනි ඔබ කැමති මරණාසන්න මොහොතේ බියටපත් වෙන්නද බියටපත් නොවෙන්නද? බියටපත් නොවි මරණයටපත් වෙන්නයි ඔබ අපෙන් හැමදෙන්නම කැමති. එහෙනම් අපි මොකද කළ යුත්තේ? අපේ කළ යුතු පළවෙනි කාරණය තමයි බාහිර බඩු භාණ්ඩවලට ඥාතීන්ට දරුවන්ට තියෙන ආසාව ටික ටික අඩු කරගන්න ඕන. ඔන්න කරන්න ඕන පළවෙනි දේ. ඉඩ කඩන් වලට ජීතර වලට තියෙන ආසාව ටිකෙන් ටික අඩු කරගන්න. ඒව තමයි ඉන්නකම් පරිහරණය කරනවා තමයි. තමා යුතුයකම් කරනවා තමයි. යුතුයකම් කරන්න නමුත් ආසාව බැඳීම ටිකෙන් ටික අඩු කරන්න. අවසාන මොහොතේ සාර්ථකව මරණයට මුහුණ දෙන්න කැමති නම් දෙවෙනි කරුණ තමයි ශාරීරිය පිළිබඳව සමාජයේ මේ කය පිළිබඳව තියෙන ආසාව, මාන්නය, ආඩම්බරය ටිකෙන් ටික අඩු කර ගන්නට ඕන. සමහර මේ ශරීරයේ ලක්ෂණ දින කාලේ නුවා ආඩම්බර වෙනව නේද? අනිත්‍යයට වඩා මම ලක්ෂණයි කියලා, මම උසයි කියලා, සුදුයි කියලා නේද සමහර අය? මගේ පොණ්ඩේ තිබයි ලක්ෂණයි කියලා. එහෙම නැත්නම් මේක අපි ආඩම්බර වෙනවා. නමුත් වෙනතුනි මේ ශරීරයේ තියෙන සියලුම අවයව කවද හරි දවසක මේ ශරීරය මහා පොළොව මත පතිත වෙලා මේ හැම දෙයක්ම මහා පොළොවට පස්සේ නේවා අපි. මහා පොළොවට පස්සන දෙයක් එක කලක් සමන්තව උරුම කරගෙන සමංගය කියලා පරිහරණය කරන දෙයක් මේ තියෙන්නේ. උපරිම මොන අවුරුදු 100යි අපි ජීවත් වෙන්නේ. අවුරුදු 100න් පස්සේ අපේ ශරීරය තව අවුරුදු 100ක් ගත වෙන්නේ නැහැ. තව අවුරුදු 20ක් 25ක් උපරිම මොන 100ක් යනකොට අපි කොහේද? අපි හැම දෙනෙක්ම සුසාන භූමිය වල නේද? එහෙම ශරීරයක් අපි මේ පාවිච්චි කරන්නේ නිසා මේ ශරීරය තුලින් කිසිවිටක මාන්නයක් ආඩම්බරකමක් ලෝභයක් ඇති කරගන්න එපා. ඉතාම නිහතමානීව මේ සද්ධර්මයෙන් ප්‍රයෝජන ගන්න, ධර්මයෙන් ප්‍රතිලාභ ලබා ගන්න උත්සාහ කරන්න. ඒ නිසා කාම වස්තුන් පිළිබඳව තියෙන ආසාව අඩු කරගන්න, සමගි ශරීරය පිළිබඳව තියෙන ඇල්ම ආසාව මානය අඩු කරගන්න. තුන්වෙනි කරුණ තමයි කුමක්ද? අකිතා කුසල දහම් කරන්න, අකුසලෙන් මිදෙන්න. කුසල දහම් තින් දහම් කරන්න කියනකොට බොහෝ දෙනාට හිතන් ඉන්නේ තින් දහම් කරන්න සල්ලි ඕන කියලා. දානය පිළිබඳව මිල මුදල් ලැබෙන්න ඕන තමයි. නමුත් වෙන තුනි ශ්‍රමයෙන් අපට උපකාර කරන්න පුළුවන්. අසනීප වෙච්ච කෙනෙකුට පිළිහෙට වෙන්න පුළුවන්. වැඩි වෙච්ච කෙනෙකුට වයසට ගිහින් කෙනෙකුට නාවන්න පුළුවන්. තමන්ගේ ආහාර පානෙන් ටිකක් දෙන්න පුළුවන්. ඒ වගේම පින්නතුන අපට නිතරම අපේ සිත දින වෙන විදිහේ පහරා කරන්න පුළුවන්. මහාමග යනකොට, වැඩපළ කරනකොට, බස් රථයේ ගමන් කරනකොට මේ හැම මොහොතෙම අපට මෛත්‍රී භානාව කරන්න පුළුවන්. ඒ නිසා මහා ඛණ්ඩ කුසට දානයක් දෙනට වඩා එක සුළු වේලාවක් මෛත්‍රී භාවනා කිරීම අනිසංසදායි. මාස ගාණක් මෛත්‍රී භාවනා කරනවට වඩා අසුරු සැනක් ගන්න මොහොතක් අනිත්‍ය සංඥාව වැඩි මානිසංසදායි. අනිත්‍ය සංඥාව වැඩි වීම. අනිත්‍ය සංඥාව කියල කියන්නේ වෙනස් වීම. රූප වේදනා සංඥා සංඛාර විඥාන ආදී මේ ස්කන්ධ පංචකය පිළිබඳව වෙනස් වීම. අනිත්‍යතාවයේ නෝනින් දකින්න. මේක තමයි තියෙන බලවත් කුසලයේ හැටියට ධර්මයේ සඳහන් කරන්නේ. මේක විදර්ශනා ඥානය කියලා සඳහන් කරනවා. ඒ නිසා අපි දානයෙන් පටන් අරගෙන සීලෙන් සක්ෂමත්ව සමාධියෙන් පිහිටලා අපි අනිත්‍ය දුක් අනාත්ම කියන මේ ත්‍රිලක්ෂණේ වැඩිම තමයි බුදුදහමේ ඉහළම කුසලයේ හැටියට සඳහන් වන්නේ. නිතරම වෙනස් වෙන ස්වභාවයෙන් නෝනින් දකින්න. මුලදී මේ රූපයන් භෞතික දේවල් වල වෙනස් වීම දකින්න. අපේ ශරීරය ගැන අපට වෙනස් වීම දකින්න පුළුවන් නේද? කන්නහරි ළඟට ගියාම දැන් කොච්චර වෙනස් වෙලාද කියන එක. මේ වෙනස කියන තුනේ අවුරුද්දකට දිහකට වෙච්ච දෙයක් නෙමෙයි. දාතවෙන හැම තත්ත්වයක් පාසම මේක වෙනස් වෙනවා. මේ වෙනස් වෙන දේ තමයි කලකදී අපට මේක ප්‍රකට වන්නේ. ඒ නිසා පින්නතුනි කුසලයේ පැත්තට යොමු වෙන අකුසලෙන් හැකිදා හැකිතා දුරස් වෙන්න ඒ තුනේ සමාන්තර ජීවිතය අවසාන මොහොතේ නිවේසන සිල්ලේ මරණයට මුහුණ දෙන්නේ හැකියාව තියෙනවා. හතරවෙනි කරුණ තමයි බුදුහාමුදුරුවෝ කෙරෙහි සද්ධර්මය කෙරෙහි නොසෙල්වෙන ප්‍රසාදය ඇති කර ගැනීම. බුදුහාමුදුරුවෝ දේශනා කළා බුදුහාමුදුරුවෝ කෙරෙහි හෝ ධර්මය කෙරෙහි සංගරත්නය කෙරෙහි ශ්‍රද්ධා මාත්‍රයක් ප්‍රේම මාත්‍රයක් ඇති කරගත්ත නම් එබඳු කෙනා සුගතිගාමි වෙන්නේ නැහැ කියලා. මේ ප්‍රේම මාත්‍රය කියන්නේ පින්තුනි සාමාන්‍ය සුළුපටු දෙයක් නෙවෙයි. දැන් නොසෙල්වෙන ප්‍රසාදයක් අපි ඇති කරගත්ත තීමේ ත්‍රිවිධ රත්නය කෙරෙහි අපේ හිතේ බලවත් ප්‍රසාදයක් ඇතිවන්නේ. අන්න ඒ ප්‍රසාදයේ විසීම පිණිස අපි සුගතියට ගෙන යන්න හැකියාව තියෙනවා. මෙන්න මේ කරුණු හතරෙන් අපි සත්‍යමත් නම් අපිට පිණිසනේ අනාගතයේ ලෝක විනාශයක් වේ කියලා හෝ වේවා, ඇතැමිට ස්වාභාවික උපද්දරයක් සුනාමියක් භූමිකම්පාවක් වැනි දෙයක් වේ කියලා අපට කිසිවිටකත් බය වෙන්න දෙයක් නැහැ. බොහෝ දෙනා ජීවිතය අනාගතයේ දැන් බොහොම අවිනිශ්චිත සත්‍යයක ඉන්නේ. සාමාන්‍ය කොපන්තරෝ මේකදී එළඳෙනවා, භයානක විදිය රෝග උපද්දර වෙනවා, යුද අපරාධ යුද ලෝකේ තියෙනවා, විවිධ විදිය යුද්ධයන් ආරම්භ වෙනවා. මෙන්න මේ අභියස බොහෝ දෙනා ජීවිතය ගැන සැකෙන් දියෙන් ඉන්නේ. නමුත් පින්නතුනේ බුදුරජාණන් වහන්සේ සරණ ගිහිපු අය හැටියට, උන්වහන්සේගේ ධර්මයේ පිළිපදින අය හැටියට පින්නතුනේ අපට කිසි විටකත් දියෙන් සැකෙන් ජීවත් වෙන්න අවශ්‍ය නැහැ. අපට ලොකු රැකවරණයක් ධර්මයේ තුලින් තියෙනවා. ඒ රැකවරණය පින්නතුනි මතක තියාගන්න. ඒ රැකවරණය අපට ලැබෙන්නේ මේ භෞතික ශරීරයට නෙවෙයි. ධම්මෝ හවේ රක්ෂති ධම්මචාරින් කියලා අපි අහලා තියෙනවා. මේ ප්‍රකාශයේ දේශ බලල සමහර අය හිතනවා අපි මෙච්චර ධම්මෝහ වේරක්කදී ධම්මචාරින් කියලා තියෙන ආකාරයට අපි මෙච්චර ධර්මය දකින්න බලන්න මම ළඩ වෙනවනේ, මම වයසට යනවනේ, මගේ දූ දරුවන් විවාහ වලින් අකමැත් වෙනවනේ ආදී කියලා ඇතැම්බර සමහර අය මේක වරදවා තේරුම් ගන්න තියෙනවා. පින්නතුනේ ධර්මයේ රැකෙන කෙනා ධර්මයෙන් රැකෙනවායි කියලා කියන්නේ මේ භෞතික දේවල් ආරක්ෂා කිරීමක් නෙවෙයි. ඒකෙන් කරන්නේ අපි සසර දුබති ගාමී සත්‍යයන්ට වැටෙන අවස්ථාවෙන් මුදවලා අපායෙන් අපව ආරක්ෂා කරන ස්වභාවය, දුගතියෙන් අපව මුදවන ස්වභාවය, දුගතියෙන් අපි පිහිටවන ස්වභාවය තමයි මේ ධර්මයෙන් අපට ලැබෙන රැකවරණය. ඒ නිසා ධර්මයේ රැකෙන කෙනා ධර්මයේ නොරකින කෙනා දෙන්නාම වයසට යනවා, දෙන්නාම ළඩ වෙනවා, දෙදෙනාම මරණයටපත් වෙනවා. වෙනස තමයි ධර්මයේ නොරකින කෙනා මේ ශරීරය අත්හරිනකොට දුගතිගාමී වෙන්න පුළුවන්. නමුත් ධර්මයේ රකින කෙනා, දැහැමි ජීවිතය ගත කරන කෙනා මේ වෙනස් වෙන දිราපත් වෙන ශරීරය අත්හරිනවත් එක්කම සමාට ලැබෙන ඊට වඩා හොඳ ශරීරයක්, හොඳ සුගතියක් සමාට හිමි වෙනවා. ඒ නිසා පින්තුනි, ඥානස්සෝනි බ්‍රාහ්මණයාට බුදුහාමුදුරුවෝ මේ ප්‍රකාශය කරනකොට ඔහු මුලදී අන්‍යාගමික කෙනෙක්, බ්‍රාහ්මණ ආගමෙන් හිටිය කෙනෙක්. නමුත් මේ ධර්ම දේශනාව අවසානයේ මේ ඥානස්සෝනි බ්‍රාහ්මණයා බුදුහාමුදුරන්ගේ දේශනාව කෙරෙහි බලවත් ප්‍රසාදයක් ඇති වුණා. අභික්ඛන්තං භෝගෝතම අභික්ඛන්තං භෝගෝතම භාගතුන් වහන්සේ ඉතා මැනවි, ඉතා මැනවි හරියට යටිකුරු කළ තිනිච්ච භාජනයක් උඩුකුර කළා වගේ, අඳුරේ ඉන්න කෙනෙකුට පහන් ආලෝකයක් දැල්ලුවා වගේ මට නුවණ ලැබුණා. බුදුහාමුදුරනේ අදපටන් මා බුදුන් සරණ ගිය ශ්‍රාවකයෙකුට සලකන්න කියලා මේ ඥානස්සෝනි බ්‍රාහ්මණය අවසානයේ තෙරුවන් සරණ ගියා. බ්‍රාහ්මණිය මුල විහිසුවේ මරණයට පත් වෙන හැම දිනෙකම බියෙන් සන්තාපයෙන් මරණයට පත් වෙනවායි කියලා. බුදුහාමුදුරු දේශනා කරන්නේ එහෙම හැම දිනම බියට සන්තාපයට පත් වෙන්නේ නැහැ. යම් කිසි කෙනෙක් දැහැමි ජීවිත ගත කරනවා නම්, යම් කිසි කෙනෙක් බුද්ධ රත්නය කෙරෙහි අතර ශ්‍රද්ධාවක් ඇති කරගෙන තියෙනවා නම්, යම් කෙනෙක් සමාගේ ශරීරය ගැන ආශාව අඩු කරගෙන තියෙනවා නම්, පංචකාම සම්පත්තිය කෙරෙහි ඇලීම අඩු කරගෙන තියෙනවා නම්, එවැනි කෙනා මරණාසන මොහොතේ ලෙඩ දුක් වල පස්සෙ ලැක්කන්නේ හිටියත් ඔහු ශෝක කරන්නේ නැහැ. ඔහු වෙහෙසටපත් වෙන්නේ නැහැ. ඔහු හඬා වැළපෙන්නේ නැහැ. ඔහු දුකට සංතාපයටපත් වෙන්නේ නැහැ කියලා. එහෙනම් පින්නතුනේ, ඔබ අප හැමදෙනාමත් කැමති ජීවිතය අවසාන මොහොතේදී සතුටෙන් සැනසීමෙන් ජීවිත ගත කරන්න. සතුටෙන් සැනසීමෙන් මේ ජීවිතයෙන් සමුගන්න. ඒ සඳහා ඇතැම් විට මේ පින්නතුන් වාද්‍යවල් කරලා තියෙන පුළුවන්. ඇතැම් විට ගේ දොර හදාගෙන තියෙන පුළුවන්. ඇතැම්ම රක්ෂණය දාලා තියෙන වෙන්න පුළුවන්. ඇතැම්ම දූ දරුවන්ට හොඳට උගන්වලා තියෙන වෙන්න පුළුවන්. නමුත් මේ සියල්ලටම වඩා වඩාත්ම ප්‍රයෝජනවත් වෙන කරුණු හතරක් තමයි බුදුරජාණන් වහන්සේ ලෝක යථාර්ථයෙන් මැනවින් පසක් කරගත්තු තුන් කල්හිම පිළිබඳව මන අවබෝධයක් නිමිච්ච. කාම රූප අරූප කියන තුන් ලෝකයේ පිළිබඳව මන අවබෝධයක් නිමිච්ච. බුදුරජාණන් වහන්සේ සැබෑ සත්‍ය අවබෝධ කරගෙන අපට දේශනා කළේ සැබෑලෙසම මරණය අභියස සන්තාපයට බයට පත්ම වෙන විදිහට කොහොමද මුහුණ දෙන්නේ කියන එක. එනිසා ඒ සඳහා කාම වස්තුන් කෙරෙහි තියෙන ආසාව අඩු කරගන්න, ශරීරයේ පිළිබඳව තියෙන ඇල්ම ආසාව අඩු කරගන්න, ඇකිතාක් සින්දහම් කරන්න, අකුසල් වලින් මිදෙන්න, ශ්‍රද්ධාව පිහිටුව ගන්න, බුදුහාමුදුරුවෝ කෙරෙහි ධර්මය ගැන, සංඝ රත්නය ගැන අචල ශ්‍රද්ධාවක් බලවත් ප්‍රසාදයක් සමාජ ජීවිතය ඇති කරගන්න. ඉතින් එසේ කටයුතු කිරීමට රත්නත්‍රය ආශිර්වාදයෙන් මේ හැම දිනාටම නිරෝගී රෝගී සම්පන්න සැලසේවා. රැස් කරගත් මේ උතුම් පුණ්‍ය ධර්මංගයේ බලයෙන් හැම දිනාටම උතුම් වූ නිවන් සුවය සැලසේවා කියලා ප්‍රාර්ථනා කරන්න. අද මේ පින්කම් මේ දායකත්වය තුළන පින්තුම් කීප පළක් ගැන සඳහන් කරනවා. චාලස් මහත්මිය, ඒ වගේම එම් රොස්ලින්නෝනා මහත්මියට පින් අනුමෝදන් කිරීමට බලාපොරොත්තු වෙන මේ පින්කමට සහභාගී වෙනවා. ඒ වගේම මාලිගාවස්සේ ඩී මහල් නිවාසයේ පදිංචි ඩී එච් මනුරාජ සිල්වා මහත්මිය, ඒ වගේම වයි වීරකොඩි මහත්මිය ප්‍රධාන පින්නතුන් බලාපොරොත්තු වෙනවා. ඒ නියගිය තමන්ගේ ඥාතින්ට පුණ්‍ය ආනුමෝදනා කරන්න, ඒ ජීවත් වෙන තමන්ගේ ඥාතින්ට ආශිර්වාද කරන්නටත්, ඊගේ ඥාතින් හැම දිනාටම ආශිර්වාද පුණ්‍ය ආනුමෝදනා කරන්නටත් මේ පින්කම සිදු කළේ. එනිසා අපි ප්‍රාර්ථනා කරමු මේ පින්නතුන් මියගේ ඥාතින්ට පින් අනුමෝදන් කිරීමට බලාපොරොත්තු වෙනවා නම්, ඒ සියලුම මියගේ ඥාතින් මේ පින් අනුමෝදන්ව හැම දිනාගේම පරලෝක ජීවිත වාසනාවන්ත වේවා. ඒ හැම දිනාම සසනින් සුවපත්ව උතුම් මොණිවරින් සැනසෙත්වා කියන පැතුමේ සාදු කියලා සිමන් මොඩන් කරන්න. සරස් කරගත් සියලු පුණ්‍ය ධර්මයන් සම්මද්දස්සික දෙවියනු සනමුදන්ව ඔබ අප හැම දෙනාමත් අපේ රටේ දැය සම්බුද්ධ ශාසනයත් බොහෝ කාලයක් වඳින ආරක්ෂා කර දෙත්වා කියන පැතුමෙන් අප දෙවියන්ටත් සිමන් මොඩන් කරවමු. ආකාශත්තාච බුම්මත්තා දේවානාගා මහෙද්දිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ශාසනං ආකාශත්තාච බුම්මත්තා දේවානාගා මහෙද්දිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු දේශනං ආකාශත්තාච බුම්මත්තා දේවානාගා මහෙද්දිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු තං සදා. අදත් මේ පිනතුන්නේ මැදින් පුන් පොහොදා ඉන්ද්‍රි පාන්දර නිදිත්‍යෝදය පිරිවන් විහාරස්ථානයට පැමිණලා ඉන්ද්‍රි පාන්දර උපස්ථීරයට පිහිටලා උදෑසන පටන් මේ මොහොත දක්වා විවිධ ආකාරයෙන් පුණ්‍ය ධර්මයන් සිදු කරගත්තා. මේ අවස්ථාවේදී තම ශ්‍රද්ධාවෙන් ධර්ම ශ්‍රවණය කළා, දහම් පඬුරු ආදිය පූජා කළා. ප්‍රස්තරගත සීල පුණ්‍ය ධර්මයන්ගේ බලයෙන් මේ හැම දෙනාගේම මෙලව ජීවිත වාසනාවන්ත වේවා. නිරොග් නිරෝගී සම්පත් සැලසේවා. ජීවත්වන කාලයේ සතුටින් සැනසීමෙන් ජීවත් වීමට හැම දිනාටම මේ පින්කම ආශිර්වාදයක් වේවා. පරලොව ජීවිත සුභ දිගාමීව ප්‍රාර්ථනානුකූලව උතුම් මොණිවන් සරියස් යන සේවා කියලා ප්‍රාර්ථනා කරනවා. දුක්ඛම් පංචාච නින්දුම්ඛා භයම් පංචාච නිම්භයා සෝකම් පංචාච නිසෝකා කුන්තු සම්බේති පානිනෝ දුකින් තේලෙන සත් දුකින් මේදෙත්වා දියෙන් පෙලෙන සත් දිය නැති වෙත්වා සොදින් තැලෙන සත් සොන්නස් වෙත්වා නිතින් මේ හැම සත් සුවපත් වෙත්වා. හැම දෙනාටම තෙරුවන් සරණයි.